بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يا أيها النبي اتق الله ولا تطع الكافرين والمنافقين إن الله كان عليما حكيما واتبع ما يوحى إليك من ربك إن الله كان بما تعملون خبيرا وتوكل على الله وكفى بالله وكيلا ما جعل الله لرجل من قلبين في جوفه وما جعل أزواجكم اللائي تظاهرون منهن أمهاتكم وما جعل أدعياءكم أبناءكم ذلكم قولكم بأفواهكم والله يقول الحق وهو يهدي السبيل නබි මුහම්මද් අල්ලාහ්ට බියවව්. දේව ප්‍රතික්ෂේප කරන්නන්ටත් කුහකයින්ටත් කී කරු නොවව්. සැබවින්ම අල්ලාහ් සර්වඥය, සර්ව ප්‍රඥාවන්තය. නුඹගේ පරමාධිපති විසින් නුඹට හෙළිදරව් කරනු ලැබූ දෑ අනුගමනය කරව්. නුඹලා කරන සෑම දෙයක් ගැනම සැබවින්ම අල්ලාහ් දනි. තවද අල්ලාහ්ට සියල්ල බාර කරව්. බාර කරුවෙකු වශයෙන් අල්ලා පමණක් ප්‍රමාණවත් වන්නේය. මිනිසෙකුට ඔහුගේ සිරුර තුළ අල්ලා හදවත් දෙකක් ඇති නොකළේය. එසේම නුඹලා දිහා කළ නුඹලාගේ භාර්යාවන් නුඹලාගේ මව්වරුන් බවට අල්ලා පත් නොකළේය. තවද නුඹලා නුඹලාගේ පුතුන් වශයෙන් දරුකමට හදාගත් අය නුඹලාගේ සැබෑ පුතුන් බවට පත් නොකළේය. එය නුඹලාගේ මුවින් නුඹලා දොඩන වචනයි. අල්ලාහ් යථාර්ථය පවසයි. තවද ඔහු යහමඟ පෙන්වයි. උදුඋහුම් ලිආබායිහිම් හුව අක්සතු ඉන්දල්ලාහ් ෆඉන් ලම් තඅලමූ ආබාඅහුම් ෆඉඛ්වානුකුම් ෆිද්දීන් වමවාලීකුම් وليس عليكم جناح فيما أخطأتم به ولكن ما تعمدت قلوبكم وكان الله غفورا رحيما نبلا دركم تهداغت پتن ون اونت ඔවුන්ගේ පීතෘ නාමයෙන්ම අමතව මේ අල්ලාහ්මුවේ වඩාත් යුක්තිසහගතය. ඔවුන්ගේ පියවරුන් නුඹලා නොදන්නේ නම් ධර්මයෙහි ඔවුහු නුඹලාගේ සොහුයුරෝද මිත්‍රයෝද වෙති. නුඹලා චේතනාවෙන් තොරව වැරදි විදිහට කිසියම් දෙයක් පවසන්නේ නම් එයින් නුඹලාට දොසක් නොවේ. නමුත් නුඹලාගේ හදවතට එකඟව යමක් පවසන්නේ නම් එයින් දොසක් සිදුවෙයි. අල්ලා පරම ක්ෂමාශීලීය, අසමසම කරුණාන්විතය. النبي أولى بالمؤمنين من أنفسهم وأزواجه أمهاتهم وأولو الأرحام بعضهم أولى ببعض في كتاب الله أولى ببعض في كتاب الله من المؤمنين والمهاجرين إلا أن تفعلوا إلى أوليائكم معروفا كان ذلك في الكتاب مسطورا وإذ أخذنا من النبيين ميثاقهم ومنك ومن نوح وإبراهيم وإبراهيم وموسى وعيسى ابن مريم وأخذنا منهم ميثاقا غليظا ليسأل الصادقين عن صدقهم وأعد للكافرين عذابا أليما විශ්වාස වන්තයින්ට නබිවරයා තමන්ට වඩා මනාපය. තවද ඔහුගේ භාර්යාවෝ ඔවුන්ගේ මව්වරුන්ය. තවද අල්ලාහ්ගේ ධර්මයෙහි ලේ නැදැයින් සෙසු මුඅ්මින්වරුන්ටත් මුහාජිර්වරුන්ටත් වඩා එකිනෙකාට ඉහළය. කෙසේ වුවද නුඹලාට නුඹලාගේ මිතුරන්ට නුඹලා කැමැති යහපතක් කළ හැකිය. මෙය ධර්මග්‍රන්ථයෙහි ලියනු ලැබ ඇත. නබිවරුන්ගෙන් ඔවුන්ගේ ප්‍රතිඥාව අප ලබාගත් බව සිහිපත් කරව. නබි මුහම්මද් නුඹගෙන් මෙන්ම නූහ්ගෙන්ද ඉබ්‍රාහීම්ගෙන්ද මූසාගෙන්ද මරියම්ගේ පුත් ඊසාගෙන්ද තවද අපි ඔවුන්ගෙන් ස්ථිර ප්‍රතිඥාවක් ලබාගතිමු. සත්‍යවාදීන්ගෙන් ඔවුන්ගේ සත්‍යතාව ගැන ඔහු එනම් අල්ලාහ් ප්‍රශ්න කිරීම පිණිස තවද ප්‍රතික්ෂේප කරන්නන් සඳහා වේදනීය දඩුවමක් ඔහු සැලසුම් කර ඇත. යා අයියුහල් ලදීන ආමනු ඉස්කුරු නිඅමතල්ලාහි අලයිකුම් ඉස් ජාඅත්කුම් ජුනූදු ෆඅර්සල්නා අලයිහිම් රීහන් වජුනූදන් ලම් තරවුහා වකානා ල්ලාහු බිමා තඅමලූන බසීරා إذ جاءوكم من فوقكم ومن أسفل منكم وإذ زاغت الأبصار وبلغت القلوب الحناجر وتظنون بالله الظنونا هُنَالِكَ ابْتُلِيَ الْمُؤْمِنُونَ وَزُلْزِلُوا زِلْزَالًا شَدِيدًا وَإِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ مَّا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ إِلَّا غُرُورًا විශ්වාසවන්තයිනි මේ දැන් නුඹලාට අල්ලාගෙන් වූ ත්‍යාගශීලීත්වය සිහිපත් කරව. සේනාවන් නුඹලා වෙත පැමිණි අවස්ථාවේ ඔවුන්ට විරුද්ධව සැඩ සුළඟක්ද නුඹලා නොදුටුවා වූ සේනාවන්ද අපි එවෙමු. නුඹලා කරන දෑ ගැන අල්ලා සුපරීක්ෂාකාරීව සිටි. සතුරන් ඔවුන් නුඹලාට ඉහලින් සහ නුඹලාට පහලින් නුඹලා කරා එළඹෙනු අවස්ථාවේ හා සන්ත්‍රාසය හේතු කොටගෙන දෘෂ්ටිය ක්‍රියාවිරහිතව හදවත් උගුර දක්වා නැග නුඹලා අල්ලාගෙන විවිධ සිතුවිලි සිතූ කල්හි එවිට විශ්වාසවන්තයෝ පිරික්සන ලද්දෝය. තවද දැඩි කම්පනයකින් කම්පිත කරන ලද්දෝය. කුහකයින්ද ඔවුන්ගේ සිතෙහි රෝගී වූවන්ද අල්ලා සහ ඔහුගේ රසූල්වරයා රැවටිල්ල මිස අපට ප්‍රතිඥා නොදුන්නේ යයි කී අවස්ථාව සිහිපත් කරව. وَإِذْ قَالَتْ طَائِفَةٌ مِنْهُمْ يَا أَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَارْجِعُوا وَيَسْتَأْذِنُ فَرِيقٌ مِنْهُمُ النَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌ وَمَا هِيَ بِعَوْرَةٍ إِن يُرِيدُونَ إِلَّا فِرَارًا وَلَوْ دُخِلَتْ عَلَيْهِمْ مِنْ أَقْطَارِهَا ثُمَّ سُئِلُوا الْفِتْنَةَ لَآتَوْهَا وَمَا تَلَبَّثُوا بِهَا إِلَّا يَسِيرًا وَلَقَدْ كَانُوا عَاهَدُوا اللَّهَ مِنْ قَبْلُ لَا يُوَلُّونَ الْأَدْبَارَ وَكَانَ عَهْدُ اللَّهِ مَسْئُولًا යත්‍රි වැසියනි නුඹලාට මෙහි රැඳීමට කිසිම අවස්ථාවක් නැත. ඒ නිසා ආපසු යවු යයි ඔවුන්ගෙන් පිරිසක් කීහ. තවද අපගේ නිවාස ආරක්ෂා රහිතයයි කියමින් ඔවුන්ගෙන් පිරිසක් නබිවරයාගෙන් අවසර ඉල්ලූහ. නමුත් ඒවා ආරක්ෂා රහිත නොවේ. ඔවුහු සටන් පෙරමුණෙන් පලා යෑම මිස අපේක්ෂා නොකළහ. නගරයේ සියලු පැතිවලින් සතුරන් ඔවුන් වෙත පැමිණ කැරලි ගැසීමට ඔවුන් කැඳවනු ලැබුවේ නම් ඔවුහු එය ඉටු කරන්නෝමය. ස්වල්පයක් මිස ඔවුහු එයින් පසුබට නොවන්නෝමය. තමන් පිටුපා නොයන බවට මීට පෙර සැබවින්ම ඔවුන් අල්ලා සමග පොරොන්දුවක් වී තිබිණ. අල්ලාට දුන් පොරොන්දුව ගැන ඔවුන් ප්‍රශ්න කරනු ලබන්නේය. قُل لَّن يَنفَعَكُمُ الْفِرَارُ إِن فَرَرْتُم مِّنَ الْمَوْتِ أَوِ الْقَتْلِ وَإِذًا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلًا قُل مَّن ذَا الَّذِي يَعْصِمُكُم مِّنَ اللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةً وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا නුඹලා මරණයෙන් හෝ ඝාතනයෙන් පලා ගියේ නම් එම පලා යෑම නුඹලාට කිසිම පලක් නොවන්නේය. එසේනම් ඉන්පසු නුඹලා ටික කලකට මිස ජීවිතයේ සැප අනුභව නොකරනෝයයි නබි මුහම්මද් පවසව. අල්ලාහ් නුඹලාට අනතුරක් සිදු කිරීමට අදහස් කරන්නේ නම් හෝ ඔහු නුඹලාට දයාව දැක්වීමට අදහස් කරන්නේ නම් හෝ අල්ලාහ්ගෙන් නුඹලා ආරක්ෂා කළ හැක්කේ කාටද? තවද ඔවුනට අල්ලා හැර ආරක්ෂකයෙකු හෝ උදව් කරුවෙකු සොයාගත නොහැකිය. قَدْ يَعْلَمُ اللَّهُ الْمُعَوِّقِينَ مِنْكُمْ وَالْقَائِلِينَ لِإِخْوَانِهِمْ هَلُمَّ إِلَيْنَا وَلَا يَأْتُونَ الْبَأْسَ إِلَّا قَلِيلًا أَشِحَّةً عَلَيْكُمْ فَإِذَا جَاءَ الْخَوْفُ رَأَيْتَهُمْ يَنْظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَالَّذِي يُغْشَى عَلَيْهِ مِنَ الْمَوْتِ فَإِذَا ذَهَبَ الْخَوْفُ سَلَقُوكُمْ بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى الْخَيْرِ أُولَئِكَ لَمْ يُؤْمِنُوا فَأَحْبَطَ اللَّهُ أَعْمَالَهُمْ وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا නුඹලා අතරෙහි යුද කටයුතු වලදී බාධා ඇති කරන අය ගැනද තම සහෝදරයින්ට අපවෙත එනු යනුවෙන් පවසන අය ගැනද අල්ලා හොඳින් දනි. ස්වල්පයක් මිස ඔවුන් සටනට නොඑන්නෝය. එනම් ඔවුන් සටනට සහභාගී වී නම් එය නාම මාත්‍රයක් සඳහා පමණි. ඔවුන් නුඹලා කෙරෙහි මසුරු වූවෝ වෙති. බිය ඇති වූ විට මරණය හමුවේ කලාන්ත වූවෙකු මෙන් ඔවුන් ඇස් කරකවමින් නුඹලා දෙස බලනු නුඹ දකින්නේය. එහෙත් බිය පහවී ගිය විට වස්තුවලට තණ්හාවෙන් නුඹලා හමු වී කතුරුමෙන් පියුණු දිවෙන් නුඹලාට සුබපතති. ඔවුහු කිසිසේත් විශ්වාස නොකරති. එනිසා අල්ලාහ් ඔවුන්ගේ සියලු කටයුතු නිෂ්ඵල කළේය. එය අල්ලාහ්ට පහසු දෙයකි. يَحْسَبُونَ الْأَحْزَابَ لَمْ يَذْهَبُوا وَإِنْ يَأْتِ الْأَحْزَابُ يَوَدُّوا لَوْ أَنَّهُمْ بَادُونَ فِي الْأَعْرَابِ يَسْأَلُونَ عَنْ أَنْبَائِكُمْ وَلَوْ كَانُوا فِيكُمْ مَا قَاتَلُوا ඉල්ලා කලිලා ආක්‍රමණකාරී සේනාව තවමත් ආපසු ගොස් නැතයි ඔහු සිතති. එම ආක්‍රමණකාරී සේනාව නැවත පහර දීමට පැමිණියේ නම් කාන්තාරයෙහි බදවි. එනම් ගැමි අරාබිවරුන් සමග සිට නුඹලා ගැන තොරතුරු විචාරන්නට ඔවුහු කැමති වෙති. ඔවුහු නුඹලා අතර සිටියත් ස්වල්පයක් මිස සටනෙහි නොයෙදිති. ලකද් කාන ලකුම් ෆී රසූලිල්ලාහි උස්වතුන් හසනහ උස්වතුන් හසනතුන් ලිමන් كان يرجو الله واليوم الآخر لمن كان يرجو الله واليوم الآخر وذكر الله كثيرا ولما رأى المؤمنون الأحزاب قالوا هذا ما وعدنا الله ورسوله وصدق الله ورسوله وما زادهم إلا إيمانا وتسليما සැබවින්ම නුඹලාට අල්ලාහගේ රසූල්වරයා කෙරෙහි ආදර්ශයක් තිබුණි. අල්ලාහ ගැනද පරමාන්ත දිනය ගැනද විශ්වාස කරන තවද අල්ලාහ වැඩි වශයෙන් සිහිපත් කරන අයට සැබෑ විශ්වාසකයෝ ආක්‍රමණකාරී සේනාව දුටු විට මේ අල්ලාහ සහ ඔහුගේ රසූල්වරයා අපට පොරොන්දු වූ දෙයයි. අල්ලාහ සහ ඔහුගේ රසූල්වරයා ඇත්ත පැවසුවේ යයි කීහ. තවද මේ ඔවුන්ගේ විශ්වාසයේද අවනත භාවයේද වැඩි කලේ මිස නැත. මිනල් මුඅ්මිනීන රිජාලුන් සදකූ මා අහදුල්ලාහ අලයි ෆමින්හුම් මන් قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا ليجزي الله الصادقين بصدقهم ويعذب المنافقين وَيُعَذِّبَ الْمُنَافِقِينَ إِن شَاءَ أَوْ يَتُوبَ عَلَيْهِمْ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا විශ්වාසිකයින් අතර අල්ලාහට තමන් වූ පොරොන්දුව සත්‍ය කළාය වෙති. ඔවුන්ගෙන් ඇතමෙක් යුද පිටියේදී දිවි පිදීමෙන් තම භාරය ඉටු කළහ. තවත් සමහරු බලාපොරොත්තුෙන් සිටිති. ඔවුහු තම ආකල්පය වෙනස් නොකළහ. මේ සියල්ල සිදු වූයේ සත්‍යවාදීන්ට ඔවුන්ගේ සත්‍යභාවය සඳහා අල්ලාහ් තිලින දෙනු පිණිසද ඔහුට අභිමත වූනම් කුහකයින්ට දඩුවම් දෙනු පිණිසද නැතහොත් ඔවුන්ට සමාව දීම පිණිසද වේ. සැබවින්ම අල්ලාහ් සර්වක්ෂමාශීලීය අසමසම කරුණාන්විතය. ورد الله الذين كفروا بغيظهم لم ينالوا خيرا وكفى الله المؤمنين القتال وكان الله قويا عزيزا وأنزل الذين ظاهروهم من أهل الكتاب من صياصيهم وقذف في قلوبهم الرعب فريقا تقتلون وتأسرون فريقا وأورثكم أرضهم وديارهم وأموالهم وأرضا لم تطئوها وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرًا الله ඔවුන්ට කිසිම යහපතක් ඇති නොකොට අවිශ්වාසිකයින් ඔවුන්ගේ සිත් වේදනාවෙන්ම පළවා හැරියේය. විශ්වාසිකයින් වෙනුවෙන් සටන් කිරීමට අල්ලාහ් ප්‍රමාණවත්ය. අල්ලාහ් සර්ව බලධාරීය, සර්ව බල සම්පන්නය. දහම් ලැජ්ජනයාගෙන් ඔවුන්ට එනම් ආක්‍රමණිකයින්ට උදව් කළ අය ඔවුන්ගේ බලකොටු වලින් බැස්ස වූහ. තවද ඔවුන්ගේ සිත් තුළ බීතිය ඇති කළහ. අද නුඹලා ඔවුන්ගෙන් කොටසක් ඝාතනය කර තව කොටසක් සිරකරුවන් ලෙස ගන්නෙහුය. යා අයියුහන් نبي قل لأزواجك إن كنتن تردن الحياة الدنيا وزينتها فتعالين أمتعكن وأسرحكن سراحا جميلا وإن كنتن تردن الله ورسوله والدار الآخرة فإن الله أعد للمحسنات منكن أجرا عظيما يا نساء النبي من يأت منكن بفاحشة مبينة يضاعف لها العذاب ضعفين وكان ذلك على الله يسيرا තවද ඔහු නුඹලාට ඔවුන්ගේ ඉඩකඩම් සහ ඔවුන්ගේ නිවෙස්ද ඔවුන්ගේ ධනයද නුඹලා මීට පෙර කිසිදාක එහි පය නොතැබූ ඉඩකඩම්ද නුඹලාට උරුම කර දුන්නේය. සියලු දෑ කෙරෙහි අල්ලා සර්ව බල සම්පන්නය. නුඹලා මෙලොව ජීවිතයේද එහි අලංකාරයේද අපේක්ෂා කරන්නේ නම් එනු මම නුඹලාට පරිභෝගයන් සපයා නුඹලා හොඳ අයුරින් මුදවන්නෙමි යයි නබි මුහම්මද් නුඹගේ භාර්යාවන්ට කියව්. නමුත් නුඹලා අල්ලා සහ ඔහුගේ රසූල්වරයාද පරලොව නිවහනද අපේක්ෂා කරන්නේ නම් නුඹලා අතුරින් යහකම් කරන අය සඳහා සැබවින්ම අල්ලා මහඟු තිලිනයක් සූදානම් කර ඇත. නබි මුහම්මද්ගේ බිරියනි, නුඹලා අතුරින් කවරෙකු හෝ ප්‍රකට අවිනීත ක්‍රියාවක් සිදු කරයි නම් ඇයට දඩුවම තෙගුම කරනු ලබන්නේය. මෙය අල්ලාහට පහසු දෙයකි. يقنت منكن لله ورسوله وتعمل صالحا نؤتها أجرها مرتين وأعتدنا لها رزقا كريما يا نساء النبي لستن كأحد من النساء إن اتقيتن فلا تخضعن بالقول فيطمع الذي في قلبه مرض وقلن قولا معروفا තවද නුඹලා අතුරින් කවරෙකු හෝ අල්ලාහට සහ ඔහුගේ රසූල්වරයාට අවනත වී යහකම් කරයි නම් ඇයගේ තිලිනය දෙගුණයකින් පිරිනමන්නෙමු. තවද ඇය වෙනුවෙන් අපි උදාර පාරිභෝග පිළියෙල කර ඇත්තෙමු. නබි මුහම්මද්ගේ බිරියනි, නුඹලා අල්ලාහට බියබැතිමත් නම් නුඹලා සෙසු කාන්තාවන්ගෙන් කෙනෙකු ලෙස නොවේ. එනිසා මුදු මොලොක් හඬින් කතා නොකරව. එසේ වුවහොත් ඔහුගේ සිත්හි රෝගී වූ අය පෙළඹිය හැකි. තවද විනීත වචනවලින් පැහැදිලිව කතා කරව. وقرن في بيوتكن ولا تبرجن تبرج الجاهلية الأولى وأقمن الصلاة وآتينا الزكاة وأطعنا الله ورسوله إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا واذكرن ما يتلى في بيوتكن من آيات الله والحكمة ان الله كان لطيفا خبيرا නුඹලාගේ නිවෙස් තුල රැඳී සිටිව් පෙර අඥාන යුගයේ කාන්තාවන් තම අංග පසඟ ආභරණ ඇඳුම් පැළඳුම් ප්‍රකට කළාක් මෙන් තැන තැන නොහැසිරෙව් සලාත් තහවුරු කරව් සකාත් ද ගෙවව් අල්ලාහට සහ ඔහුගේ රසූල් වරයාට ආවනතවව් සැබවින්ම නබි නිවෙසයන් වූ නුඹලාගෙන් අපිරිසුදුකම පහ කිරීමටත් නුඹලා මුළුමනින්ම පිවිතුරු කිරීමටත් අල්ලාහ අදහස් කරයි. අල්ලාහගේ වදන් වලින්ද ප්‍රඥාවෙන්ද නුඹලාගේ නිවෙස් තුල පාරායනය කරනු ලබන දෑ සිහිපත් කරව. සැබවින්ම අල්ලාහ සර්වඥානීය සර්ව කුළු නැතිය. إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ والصادقين والصادقات والصابرين والصابرات والخاشعين والخاشعات والخاشعين والخاشعات والمتصدقين والمتصدقات والصائمين والصائمات والصائمين والصائمات والحافظين فروجهم والحافظات والحافظين فروجهم والحافظات والذاكرين الله كثيرا والذاكرات والذاكرين الله كثيرا والذاكرات أعد الله لهم مغفرة وأجرا عظيما وما كان لمؤمن ولا مؤمنة إذا قضى الله ورسوله أمرا إذا قضى الله ورسوله أمرا أن يكون لهم الخيرة من أمرهم ومن يعص الله ورسوله فقد ضل ضلالا مبينا سببින්ම අල්ලාහට අවනත වූ පුරුෂයින්ද අවනත වූ ස්ත්‍රීන්ද විශ්වාස කරන පුරුෂයින්ද විශ්වාස කරන ස්ත්‍රීන්ද කීකරු වූ පුරුෂයින්ද කීකරු වූ ස්ත්‍රීන්ද සත්‍යවන්ත පුරුෂයින්ද සත්‍යවන්ත ස්ත්‍රීන්ද ඉවසිලිවන්ත පුරුෂයින්ද ඉවසිලිවන්ත ස්ත්‍රීන්ද නිහතමානී පුරුෂයින්ද නිහතමානී ස්ත්‍රීන්ද දන්පින් සදකා කරන පුරුෂයින්ද දන්පින් සදකා කරන ස්ත්‍රීන්ද උපවාසය රකින පුරුෂයින්ද උපවාසය රකින ස්ත්‍රීන්ද තමන්ගේ රහස් අවයව ආරක්ෂා කරන පුරුෂයින්ද ආරක්ෂා කරන ස්ත්‍රීන්ද අල්ලා බෙහෙවින් මෙනෙහි කරන පුරුෂයින්ද මෙනෙහි කරන ස්ත්‍රීන්ද අල්ලා ඔවුනට සමාවද මහඟු තිලිනේද පිළියෙල කර ඇත කිසියම් කාරණයක් සම්බන්ධයෙන් අල්ලා සහ ඔහුගේ රසූල්වරයා තම තීරණය දී ඇතිවිත තමන්ගේ කාරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ මනාපය යොදා ගැනීමට විශ්වාසවන්ත ස්ත්‍රියකට බලයක් නැත. තවද කවරෙක් අල්ලාහට සහ ඔහුගේ රසූල්වරයාට අකීකරුවන්නේද? සැබවින්ම ඔහු ප්‍රකට නොමගෙහිය. وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللَّهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ والله أحق أن تخشاه فلما قضى زيد منها وطرا زوجناكها لكي لا يكون على المؤمنين حرج في أزواج أدعيائهم إذا قضوا إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا نبي محمد الله ඔහුට අනුග්‍රහය කළා නුඹද ඔහුට අනුග්‍රහ කළ අයට නුඹගේ බිරිඳ නුඹම තබා ගනිව්. තවද අල්ලාහ්ට බියවව් යනුවෙන් කී අවස්ථාව සිහිපත් කරව. ඒ අවස්ථාවේ අල්ලාහ් හෙළිදරව් කිරීමට යන දෑ නුඹ නුඹගේ සිතෙහි සංගවාගෙන තිබුණේය. තවද නුඹ ජනයාට බියෙන් සිටියේය. එසේ වුවත් නුඹ ඔහුට බියවීමට ඉතා සුදුස්සා අල්ලාහ්ය. තවද සෙයිද් ඇය පිළිබඳව එනම් ඔහු දික්කසාද කළ ස්ත්‍රිය සම්බන්ධයෙන් තම අදහස ඉටු කරගත් පසු අපි ඇය නුඹට සරණ පාවා දුන්නෙමු. ඔවුන් එම භාර්යාවන්ගෙන් තම අදහස එනම් දික්කසාදය ඉටු කරගත් පසු දරුකමට හදාගත් තම පුතුන්ගේ භාර්යාවන් සම්බන්ධයෙන් විශ්වාසිකයින්ට බාධාවක් නොවන පරිදි අපි එය එසේ කළෙමු. තවද අල්ලාහ්ගේ නියමය සිදුවන්නේමය. ما كان على النبي من حرج فيما فرض الله له سنة الله في الذين خلوا من قبل وكان أمر الله قدرا مقدورا الذين يبلغون رسالات الله ويخشونه ولا يخشون أحدا إلا الله وكفى بالله حسيبا ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما الله ඔහුට නියම කළ දෑ කිරීමට නබිවරයාට කිසිම බාධාවක් නැත. පෙර සිටි සියලුම නබිවරුන් සම්බන්ධයෙන් අල්ලාහ්ගේ ක්‍රියාමාර්ගය ඌයේ මෙයයි. අල්ලාහ්ගේ අන ඉඳුරා නිරවුල් තීන්දුවකි. ඒ අය අල්ලාහ්ගේ දූත මෙහෙවරය ප්‍රචාරය කරති. තවද ඔව්හු ඔහුට බිය වෙති. අල්ලාහ් හැර වෙනත් කිසිවෙකුට බිය නොවෙති. සියලු දෑ ගණන් ගැනීමට අල්ලාහ් ප්‍රමාණවත්ය. ජනෙයිනි, මුහම්මද් නුඹලා අතුරින් කිසිම පුරුෂයෙකුගේ පියා නොවේ. නමුත් අල්ලාහ්ගේ රසූල්වරයාද නබිවරුන්ගෙන් අන්තිම නබිවරයාද වෙයි. අල්ලාහ් සියලු දෑ මැනවින් දනී. يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوه بكرة وأصيلا هو الذي يصلي عليكم وملائكته ليخرجكم من الظلمات إلى النور وكان بالمؤمنين رحيما تحيتهم يوم يلقونه سلام وأعد لهم أجرا كريما විශ්වාස වන්තේනි, අල්ලාහ් වැඩි වැඩියෙන් සිහිපත් කරව. තවද උදේ හා සවස ඔහු සුපිවිතුරු කරව. නුඹලා අඳුරින් ආලෝකයට ගෙන යාම පිණිස නුඹලාට ආශිර්වාද කරන්නේ ඔහු එනම් අල්ලාහ් සහ ඔහුගේ මලක්කුරුය. ඔහු විශ්වාසවන්තයින්ට අසම සම කරුණාන්විතය. ඔවුන් ඔහු මුණ ගැසෙන දින ඔවුන්ගේ ආචාරය වනුයේ සලාමුන් එනම් සාමය යන්නයි. තවද ඔහු ඔවුන් සඳහා ගෞරවනීය තිළින සූදානම් කර ඇත. يا أيها النبي إنا أرسلناك شاهدا ومبشرا ونذيرا وداعيا إلى الله بإذنه وسراجا منيرا وبشر المؤمنين بأن لهم من الله فضلا كبيرا ولا تطع الكافرين والمنافقين ودع أذاهم وتوكل على الله وكفى بالله وكيلا نبي محمد සැබවින්ම නුඹ සාක්ෂිකරුවෙකු ලෙසද සුභාරංචි දරන්නෙකු ලෙසද අනතුරු අඟවන්නෙකු ලෙසද අපි එවෙමු. තවද අල්ලාහ්ගේ දහම වෙත ඔහුගේ අවසර ඇතිව ඇරයුම් කරන්නෙකු ලෙසද දිලිසෙන පහනක් ලෙසද නුඹ අපි එවෙමු. ඔවුනට අල්ලාහ්ගෙන් මහත් වරප්‍රසාදයන් ඇති බවට විශ්වාසවන්තයින්ට නුඹ සුභාරංචිය දෙව්. තවද අවිශ්වාසිකයින්ට සහ කුහකයින්ට යටත් නොවව්. ඔවුන්ගේ වද හිංසා නොසලකව්. අල්ලාහ් කෙරෙහි බලාපොරොත්තු තබව්. බලාපොරොත්තු තබනු ලබන්නේ කුලෙස අල්ලාහ් ප්‍රමාණවත්ය. يا أيها الذين آمنوا إذا نكحتم المؤمنات ثم طلقتموهن من قبل أن تمسوهن فما لكم عليهن من عدة تعتدونها فمتعوهن وسرحوهن سراحا جميلا විශ්වාස කළවුනි, නුඹලා විශ්වාසික ස්ත්‍රීන් සරණ පාවාගෙන පසුව නුඹලා ඔවුන් ස්පර්ශ කරන්නට පෙර ඔවුන් දික්කසාද කරන්නේ නම් ඔවුන් වෙනුවෙන් නුඹලා ගණන් කරන ඉද්දා එනම් පොරොත්තු කාලය ඉටු කිරීම ඔවුන්ට අනිවාර්ය නොවේ. එනිසා ඔවුන්ට ජීවනෝපාය සලසා දෙව්. තවද ඔවුන් ගෞරවයෙන් මුදාහරි. يا أيها النبي إنا أحللنا لك أزواجك اللاتي آتيت أجورهن وما ملكت يمينك مما أفاء الله عليك وبنات عمك وبنات خالك وبنات خالاتك اللاتي هاجرن معك وامرأة مؤمنة إن وهبت نفسها للنبي إن أراد النبي أن يستنكحها خالصة لك من دون المؤمنين قد علمنا ما فرضنا عليهم في أزواجهم وما ملكت أيمانهم لكي لا يكون عليك حرج وكان الله غفورا رحيما نبي محمد اونگے مہر එනම් විවාහ ත්‍යාගය ඕනට නුඹ ලබා දුන් නුඹගේ භාර්යාවන්ද අල්ලාහ් නුඹට පිරිනැමූ නුඹගේ දකුණත හිමි කතුන් එනම් වහල් යුවතියන්ද නුඹගේ පියාගේ සහෝදරයින්ගේ දියණියන්ද නුඹගේ පියාගේ සහෝදරියන්ගේ දියණියන්ද නුඹ සමග හිජරත් එනම් දේශ තරණය කළ නුඹගේ මවගේ සහෝදරයින්ගේ දියණියන්ද නුඹගේ මවගේ සහෝදරියන්ගේ දියණියන්ද නබිවරයාට තමාව කැප කළ විශ්වාසික ස්ත්‍රියද නබිවරයා ඇය විවාහ කර ගැනීමට කැමැත්ත දක්වන්නේ නම් අපි නුඹට අනුමත කළෙමු. මේ වරප්‍රසාදය අනෙකුත් විශ්වාසිකයින්ට නොව නමුත් නුඹට විශේෂයකි. තම භාර්යාවන් සහ තම වහල් යුවතියන් සම්බන්ධයෙන් ඔවුනට එනම් විශ්වාසිකයින්ට අප පැන වූ දේ පිළිබඳ අපි දනිමු. නුඹට බාධාවක් නොවිය හැකි පරිදි අපි නුඹ විශේෂ අයෙකු බවට පත් කළෙමු. අල්ලාහ් සර්වක්ෂමාශීලීය අසමසම කරුණාන්විතය. තුර්ජී මන් තෂාඋ මින්හුන්න වතුවී ඉලයික මන් තෂා වමන් ඉබ්තගයිත මිම්මන් අසල්ත ෆලා ජුනාහ අලයික. ذلك أدنى أن تقر أعينهن ولا يحزن ويرضين بما آتيتهن كلهن والله يعلم ما في قلوبكم وكان الله عليما حليما. لا يحل لك النساء من بعد ولا أن تبدل بهن من أزواج ولا أن تبدل بهن من أزواج ولو أعجبك حسنهن إلا ما ملكت يمينك وكان الله على كل شيء رقيبا. ඔවුන් එනම් නුඹගේ භාර්යාවන්ගෙන් නුඹ කැමති කෙනෙකු පසෙක තැබීමටත් නුඹ කැමති කෙනෙකු තබා ගැනීමටත් නුඹ අතහැර දමා ඇති අයගෙන් නුඹ කැමති අය නැවත කැඳවා ගැනීමටත් නුඹට අවසර දෙනු ලැබේ. මේ ගැන නුඹට දොසක් නැත. මේ අනුව ඔවුන් සැනසී දුකටපත් නොවි නුඹ ඔවුන් සියලු දෙනාට දුන් දෙයින් සෑහීමට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නුඹලාගේ සිත් තුළ පවතින දෑ අල්ලාහ් දනි. අල්ලාහ් සර්වඥය ඉවසන සුළුය. මින් පසුව මේ හැර වෙනත් ස්ත්‍රීන් නුඹට නීත්‍යානුකූල නොවේ. එසේම ඔවුන් වෙනුවට වෙනත් භාර්යාවන්ද තබා ගැනීමට නුඹට අවසර දෙනු නොලැබේ. ඔවුන්ගේ රූපශ්‍රිය නුඹට මහත් සතුටක් වුවද, නමුත් වහල් යුවතියන් අතුරින් නුඹ සතුව සිටින අය හැර අල්ලාහ් සෑම දෙයක් ගැනම සුපරීක්ෂාකාරීය. يا أيها الذين آمنوا لا تدخلوا بيوت النبي إلا أن يؤذن لكم إلى طعام غير ناظرين إناه ولكن إذا دعيتم فادخلوا فإذا طعمتم فانتشروا ولا مستأنسين لحديث إن ذلكم كان يؤذي النبي فيستحيي منكم والله لا يستحيي من الحق. وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ ذَلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ. وما كان لكم أن تؤذوا رسول الله ولا أن تنكحوا أزواجه من بعده أبدا إن ذلكم كان عند الله عظيما. إن تبدوا شيئا أو تخفوه فإن الله كان بكل شيء عليما. විශ්වාස කළවුනි, භෝජන සංග්‍රහයකට නුඹලා කැඳවනු ලබන්නේ නම් මිස නියමිත වේලාවට පෙර ඔහුගේ අවසර නොමැතිව නුඹලා නබිවරයාගේ නිවෙස් වලට ඇතුළු නොවව්. නමුත් නුඹලාට ආරාධනා කරනු ලැබුවේ නම් යව්. එමෙන්ම නුඹලා ආහාර ගැනීමෙන් පසු විසිර යව්. කතා බහෙහි නොයෙදෙව්. සැබවින්ම එය නබිවරයාට හිරිහැරේකි. නුඹලාට කිසිවක් කීමට ඔහු ලැජ්ජා වෙයි. නමුත් අල්ලා සත්‍යයේහි ලැජ්ජා නොවේ. ඔවුන් එනම් නබිවරයාගේ භාර්යාවන්ගෙන් නුඹලා යමක් ඉල්ලා සිටින්නේ නම් තිරයක් පිටුපස සිට ඔවුන්ගෙන් ඉල්ලා සිටියු. මෙය නුඹලාගේ සිතේද ඔවුන්ගේ සිතේද පිරිසිදු කමට වඩාත් යහපත්ය. අල්ලාහ්ගේ රසූල්වරයාට හිරිහැර කිරීමටද ඔහුගෙන් පසුව කිසිදාක ඔහුගේ භාර්යාවන් නුඹලා විවාහ කර ගැනීමටද නුඹලාට අවසර නැත. මෙය අල්ලාහ්ගේ සන්නිධානයේ බරපතල වරදකි. නුඹලා යම් දෙයක් අනාවරණය කළත් නැතහොත් ඒ අනාවරණය නොකළත් සැබවින්ම සෑම දෙයක් ගැනම අල්ලාහ් සර්වඥය. لا جناح عليهن في آبائهن ولا أبنائهن ولا أبنائهن ولا إخوانهن ولا إخوانهن ولا أبناء إخوانهم ولا أبناء إخوانهم ولا أبناء أخواتهم ولا أبناء أخواتهن ولا نسائهن ولا ما ملكت أيمانهم واتقين الله إن الله كان على كل شيء شهيدا إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما إن الذين يؤذون الله ورسوله لعنهم الله في الدنيا والآخرة لعنهم الله في الدنيا والآخرة وأعد لهم عذابا مهينا والذين يؤذون المؤمنين والمؤمنات بغير ما اكتسبوا فقد احتملوا بهتانا وإثما مبينا. أون إنام نبي ورياغي باريابان ඔවුන්ගේ නිවෙස් වලදී හමු වීමට ඔවුන්ගේ පියවරුන්ටද ඔවුන්ගේ පුතුන්ටද ඔවුන්ගේ සහෝදරයන්ටද ඔවුන්ගේ සහෝදරයන්ගේ පුතුන්ටද ඔවුන්ගේ සහෝදරයන්ගේ පුතුන්ටද ඔවුන්ගේ කුළුපග කාන්තාවන්ටද ඔවුන් සතුව සිටින වහල් යුවතියන්ටද දොසක් නැත. කාන්තාවනි, අල්ලාහ්ට බිය බැතිමත් වව්. සැබවින්ම සෑම දෙයක් ගැනම අල්ලාහ් නිරීක්ෂණය කරයි. සැබවින්ම අල්ලාහ්ද ඔහුගේ මලක්වරුද නබිවරයාට ආශිර්වාද කරති. විශ්වාස කළවුනි, නුඹලාද ඔහුට ආශිර්වාද කරව්. තවද බෙහෙවින් සාමය පතව්. අල්ලාහ්ට සහ ඔහුගේ රසූල්වරයාට අපහාස කරන අයවන ඔවුනට සැබවින්ම අල්ලාහ් මෙලවදී සහ පරලොවදී ශාප කරයි. තවද ඔවුන් වෙනුවෙන් නින්දනීය දඩුවම සූදානම් කර ඇත. ඔවුන් කළ කිසිම වරදක් නැතිව විශ්වාසික පුරුෂයින්ට සහ විශ්වාසික ස්ත්‍රීන්ට අපහාස කරන අය සැබවින්ම මිත්‍යාපවාදයේද ප්‍රකට පාපයේද උසුලති. යා අයියුහන් نبي قل لأزواجك وبناتك ونساء المؤمنين يدنين عليهن من جلابيبهن ذلك أدنى أن يعرفن فلا يؤذين وكان الله غفورا رحيما لئن لم ينتهي المنافقون والذين في قلوبهم مرض والمرجفون في المدينة لنغرينك بهم ثم لا يجاورونك فيها إلا قليلا ملعونين أينما ثقفوا أخذوا وقتلوا تقتيلا سنة الله في الذين خلوا من قبل ولن تجد لسنة الله تبديلا نبي محمد نبغي بارياوانتد دوورونتد විශ්වාසික ස්ත්‍රීන්ටද තමන්ගේ බාහිර ඇඳුමෙන් කොටසක් තමන් මත පහත් කරන ලෙස කියව. එය ඔවුන් හැඳින ගැනීම පිණිසත් ඔවුන්ට හිංසා පීඩා නොකරනු ලබන පිණිසත් ඉතා හොඳය. අල්ලාහ් පරම ක්ෂමාශීලීය අසමසම කරුණාන්විතය. කුහකයින්ද තම සිතෙහි ලෙඩ ඇති අයද මදීනාවේ කලබල පතුරවන්නන්ද ඔවුන්ගේ කටයුතු වලින් වැළකී නොසිටින්නේ නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට අපි නුඹ පොළඹවන්නෙමු. ඉන්පසුව ඔවුන්ට එහි නුඹේ අසල් වැසියන් ලෙස ටික කලකට මිස වාසය කිරීමට නොහැකි වනු ඇත. ඔවුන්ට ශාප කරනු ලැබේ. ඔවුන් දකින්නට ලැබෙන සෑම තැනකදීම හසු කරනු ලැබේ. තවද නිර්දය ලෙස ඝාතනය කරනු ලැබේ. මීට පෙර ඉකුත් වූවන් සම්බන්ධයෙන් අල්ලාහ්ගේ පිළිවෙත මෙයයි. අල්ලාහ්ගේ පිළිවෙතෙහි වෙනසක් නුඹට කිසිදාක දක්නට නොලැබේ. يسألك الناس عن الساعة قل إنما علمها عند الله وما يدريك لعل الساعة تكون قريبا إن الله لعن الكافرين وأعد لهم سعيرا خالدين فيها أبدا لا يجدون وليا ولا نصيرا يوم تقلب وجوههم في النار يقولون يا ليتنا أطعنا الله وأطعنا الرسولا අවසාන හෝරාව ගැන ජනයා නුඹගෙන් විමසති. ඒ ගැන දැනුම ඇත්තේ අල්ලාහට පමණි යයි නබි මුහම්මද් පවසව. අවසාන හෝරාව ආසන්නයේහි වන්නට පුළුවන් බව නුඹ දන්නේද? නියත වශයෙන්ම දේව ප්‍රතික්ෂේපකයිනට අල්ලාහ් ශාප කළේය. තවද ඔවුන්ට දැල්වෙන ගින්න පිළියල කළේය. ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය. ඔවුන්ට කිසිම ආරක්ෂකයෙකු හෝ උදව්කරුවෙකු හමු නොවන්නේය. ඔවුන්ගේ මුහුණු අපාගින්නෙහි හරවනු ලබන දින අහෝ අපේ කේද වාචකය. අප අල්ලාහට අවනත වූයේ නම් යයිද රසූල්වරයාට අවනත වූයේ නම් යයිද ඔවුහු කියති. وقالوا ربنا إنا أطعنا سادتنا وكبراءنا فأضلونا السبيلا ربنا آتهم ضعفين من العذاب والعنهم لعنا كبيرا يا أيها الذين آمنوا لا تكونوا كالذين آذوا موسى فبرأه الله مما قالوا وكان عند الله وجيها يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما تود أوه مسيد بوسطي අපගේ පරමාධිපති ආනනි, සැබවින්ම අපි අපගේ ප්‍රධානීන්ට සහ අපගේ මහා යුග පුරුෂයින්ට කීකරු වූයෙමු. ඔවුන් අප නොමග යොමු කළේය. අපගේ පරමාධිපති ආනනි, ඔවුන්ට දඩුවමින් දෙගුණයක් දෙනු මැනව. තවද ඔවුන්ට මහා ශාපෙන් ශාප කරනු මැනව විශ්වාස කළ උනි මූසාට දෝෂාරෝපණය කළ අයමෙන් නොවව් අල්ලා ඔවුන් කී දෙයින් ඔහු නිර්දෝෂ කළේය. තවද ඔහු අල්ලාගේ සන්නිධානයේහි ගෞරවාන්විත විය. විශ්වාස කළ උනි අල්ලාට බියපැතිමත් වව්. තවද නිවැරදි වචනයම කතා කරව්. අල්ලා නුඹලාගේ ක්‍රියාවන් නුඹලාට දැහැමි කරවයි. තවද නුඹලාගේ පාපයන්ද නුඹලාට සමා කරයි. කවරෙකු අල්ලාටත් ඔහුගේ රසූල්වරයාටත් අවනත වන්නේද? සැබවින්ම ඔහු මහා ජයග්‍රහණයක් අත්පත් කරගත්තේය. عرضنا الأمانة على السماوات والأرض والجبال فأبين أن يحملنها وأشفقن منها وحملها الإنسان إنه كان ظلوما جهولا ليعذب الله المنافقين والمنافقات والمشركين والمشركات ويتوب الله على المؤمنين والمؤمنات وكان الله غفورا رحيما أبي باركارتويا අහස් වලටත් මහ පොළවටත් පර්වත වලටත් පැවරුවෙමු. එවිට ඒවා එය දැරීම ප්‍රතික්ෂේප කළහ. ඒ ගැන බියපත් වූහ. නමුත් මිනිසා එය දරාගත්තේය. සැබවින්ම ඔහු අසාධාරණ සහ අඥාන විය. මෙම බාරකාරත්වය දැරීමේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ කුහක පුරුෂයින්ටද කුහක ස්ත්‍රීන්ටද සමානයන් තබන පුරුෂයින්ටද සමානයන් තබන ස්ත්‍රීන්ටද අල්ලා විසින් දඩුවම් කිරීම වේ. තවද විශ්වාසික පුරුෂයින්ගේද විශ්වාසික ස්ත්‍රීන්ගේද පසුතැවිල්ල අල්ලා විසින් බාර ගැනීමද වේ. අල්ලා පරම ක්ෂමාශීලීය අසම සම කරුණාන්විතය.